අපි ආරක්ෂාව කොයිම විදිහකටවත් අඟලක්වත් අඩු කරන්න බලාපොරොත්තුවක් නැහැ. සමාජ සංවර්ධනයේ ආරක්ෂාව රටේ බහුමික අඛණ්ඩතාවයේ ආදී කටයුතු පිළිබඳව අපිත් යම්කිසි දායකත්වයක් ආරක්ෂක අමාත්‍යාංශයේ හැටියට ලබා දෙනවා. මේ ලෑම අපිට යම්කිසි තර්ජනයක් තියෙනවා කියලා හිතාගෙන ආරක්ෂාව තර කරනවා. ආරක්ෂාව කියන්නේ මේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කරන එක විතරක් නෙමෙයි. ඒකේ හුඟක් ගැඹුරුයි. මං කියේ නිශ්ශබ්දතාවයේ තියෙන කොටත් අපිට හිතා ගන්න පුළුවන් යම්කිසි කෙනෙක් සංවිධානය වෙනවා කියලා. අපි ඉදිරියෙන් ඉඳයි බලන්නේ. අපි පිටිපස්සෙන් කියන්නේ වැඩක් නැහැ මේ වෙලේදී. දැන් මේ දර්ශනයක් දේවල් සංවිධානය කරනවා අභ්‍යන්තර පරීක්ෂණ, බාහිර පරීක්ෂණ ආදී වශයෙන්. අපි ඒවත් ඉතින් මේක සෝදිසියෙන් ඇතුලෙන් යන කරන්ට් එක මොකද්ද කියලා.